ආසන්නම සිටුවි වුණා. ඊට පස්සේ මාමගල් ගමගේ සල්ල මිසජනා ඉදරය විසින් පාන්දර 3:00 පටන් ගත්තාම 7 වෙනකොට ලිස්ට් එක ඉවර කරා රෝගීන් 3 දෙනෙක් රජිර කළා. ඊට පස්සේ එදා දවසේම අනිත් වෛද්‍යවරු දෙදෙනාට තියට එක සූදානම් කරන්න ඒගොල්ලෝ ලිස්ට් බාරගෙන තිබුණා. ගැටලුවක් නැතුව ඒ අතරේ ඒක එහෙම කරා කියලා කරාපිටේ ඉන්නවා වෙනත් සල්ල වෛද්‍යවරයෙක්, මේකට අදාළ නැති ඔහුහා තවත් වෛද්‍යවරයෙක් පැමිණ ඩිරෙක්ටර් ඔෆිස් එකට ගෙන්නගෙන නර්සස්ලා හා විශේෂයෙන් හෙළිදාරින් ගෙන්නගෙන ඉතාම පහත් ආකාරයෙන් කතා කරා. පරිස වචනයෙන් බැන වැදිලා තිබුණා නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා ඉදිරියේ හා මේ විශේෂයෙන් හෙළිදාරින් ඉදිරියේ. ඉතින් ඒක ඉතාමත් වෘත්තියට සේවාවට ගැලපෙන්නේ නැති, රාජ්‍ය සේවයට ගැලපෙන්නේ නැති තත්ත්වයක්.